සිදුවනේ නිරිද්ධි කොටසට වලාකුලින් බර වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතියේ බලාපොරොත්තු වෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවේ බලාපොරොත්තු වෙනවා. දහවල් දෙකේ සිට රාත්‍රී 8 පමණ දක්වා වන කාලයේදී ඌවසා නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුන් සහිත වැසි වර්ධනය වෙන්න පුළුවන්. දිවිනාරා විශේෂයෙන් මධ්‍යම කඳුකරය හරහා සාවට මුහුදු ප්‍රදේශවල නිරිද්දිසින් නමන මෝසන් සුළං 50 කිලෝමීටර 60ක් පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා.